අපිට තොරතුරු ලැබිලා තියෙනවා ජාතික පක්ෂයේ විවිධ සංවිධානවල සහය අරගෙන දබන සතිය තුළ විශාල ව්‍යාපාරයක් ගෙනිනවා මාධ්‍යන් තුලින් අස ජනතා නිදහස් සන්ධානයටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ප්‍රහාරයක් එල්ල කරන්න ව්‍යාජ කරුණු පදනම් කරගෙන මහරගම මැතිවරණ බලපදේශයේ මඩ පොස්තරයක් අලෝදි නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීලා පොලිසියෙන් එය අතරම් කර ගැනීමට කටයුතු කරනවා. ඊළඟට මේ පොස්තරකයි මෙන්න මේ පොස්තරකයි දෙකම මුද්‍රණය කරමින් හිටපු බලවත් හන්දිවල මේ 50 කට දුරින් තියෙන මුද්‍රණාලයේ වටකලා ඒ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් දැන් කොහොමද පොලිසියෙන් පරීක්ෂණ පවත්වාගෙන යන්නේ. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ මඩ ප්‍රචාරය. අපි එකතරා එක්කෝ මඩින් නෙමෙයි ගොඩින් එන්නේ. අවදාවත් මේ ගන්න ගොඩින් එන්නේ.